මේ ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ කෙලෙස් නිරෝධ කරන්න වඩන එක. එහෙම නැතුව ව්‍යායාමයක් නෙමෙයි. දැන් ගොඩාක් දුරට මේ ආනාපාන සතිය ගොඩාක් කට්ටිය ව්‍යායාමයක් වශයෙන් කරනවා. මොකද්ද ව්‍යායාම? මානසික පීඩනයක් තියෙන හරියට ඒක නිකම් හරි අපහසුයි. ඒ නිසා ඒක සංසිඳව ගන්න මේක ව්‍යායාමයක්. ව්‍යායාමයක් වශයෙන් කරන ඒ ආනාපාන සතිය පොඩ්ඩක් කළා හිඳලා ඒගොල්ලේ ව්‍යායාමයේ තලින් අරව සංසිඳනවා. ඇත්තටම මේ ආනාපාන සති සූත්‍රයේ භාග්‍යවත් වහන්සේ දේශනා කළේ ව්‍යායාමයකටවත් සිත එක්තැන් කරන්නවත් සිත යම්කිසි ක්‍රමවේදයකට හුරු කරන්නවත් නෙමෙයි, කෙලෙස් නිරෝධ කරන්න. කෙලෙස් නිරෝධ කරන්න. එතකොට අපිට හිතෙනවා ලෝභ දුරු වෙන්නේ කොහමද ආස්වාස ප්‍රාස්වාසයේදී? ද්වේෂ දුරු වෙන්නේ කොහමද? මට තරහා යනවා. හැබැයි මේ ආස්වාස ප්‍රාස්වාස වල මෛත්‍රියක් නැහනේ. ඉවසීමක් නැහනේ. ඒවා යහපත් ලෙස දකින්න ඒම චින්තනයක් නැහනේ. ආස්වාසේ බලන්නිට එදකොට කොහමද මේ ද්වේෂේ නැති වෙන්නේ? මොකද්ද මේ ආනාපාන සති භාවනාව කෙලෙස් නිරෝධ කරන්න තථාගතයන් වහන්සේ සතර සටිපට්ඨානේ ධම්සප්පවතුන් සූත්‍රය ආනාපාන සූත්‍රය කියලා ඇහි භාග්‍යතුන් වහන්සේ මෙච්චර විශේෂයෙන් මේකට මුල් තැනක් දෙන්නේ කියලා බැලුවාම මේක විදර්ශනාවෙන් ගවේෂණය කරනකොට මේකේ තියෙන කාරණා 12. ඒ කාරණා සූත්‍රය සම්බන්ධ වෙලා නැහැ. සූත්‍රය භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා පෙන්වන්නෙත් නැහැ. මේක යම් කිසි කෙනෙක් වැඩුවොත් එයාට තේරිච්චදෙන් කියලා තමයි මේ කාරණාව නුකිය ඒක දේශනා කරලා තියෙන්නේ. ඒක භාවනා යෝගියෙකුට විතරක් ගෝචර වෙනවා. සමහරට ඊට වඩා තියෙන්න පුළුවන්. අපි ගවේෂණය කරගෙන යනකොට ඒකෙන් ආපු පළවෙනි කාරණාව තමයි ආනාපාන සති භාවනාවක වඩන භාවනා යෝගියාට රාගය දුරු වෙනවා. ලෝභය දුරු වෙනවා. ద్వේෂය දුරු වෙනවා. මෝහය දුරු වෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙන මේ ආස්වාස කරනකොට කොහොමද ද්වේෂය නැති වෙන්නේ? ප්‍රාස්වාස කරනකොට කොහොමද රාගය නැති වෙන්නේ? මේක ලොකු ප්‍රශ්නයක්. උෂ්ම රැල්ල තුල කෙලෙස් නැති වෙන ක්‍රමයක් නැහැ. මේක උෂ්ම රැල්ල. ලෝභ දේශ මොහ කියන්නේ වෙනම කතන්දරයක්. ඒකට වෙනම අලෝභ අධ්‍යේශ අමෝහ කියලා වෙනම කාරණා තුනක් වඩන්න ඕනේ. ඒකට වෙනම දේශනා තියෙනවා, සූත්‍ර තියෙනවා, වඩන ක්‍රම දේශනා කරලා තියෙනවා. ඒවට කමඨාන් භාග්‍යතුන් වහන්සේ දීලා තියෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසය තුල මේ ලෝභ දේශ මොහ නැති වෙනවා නම් ඒකේ මොකද්ද සංවිච්ච ක්‍රියාවලිය කියලා බලනකොට එතන අභිරහසක් තියෙනවා, දාර්ශනික කටයුත්තක්. මොකද්ද මේ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන භාවනා යෝගියාගේ සිතිවිලි ප්‍රමාණය අඩු වෙනවා. සිතිවිලි ප්‍රමාණය අඩු වෙනකොට ඒ සිතිවිලි ප්‍රමාණයට සාපේක්ෂව සිත නිවෙනවා. මේ ලෝභ දේශ මොහ ඔක්කොම තියෙන්නේ කැළඹිච්ච ස්වභාවය තුළ. තප්පරයකට සිතිවිලි 40 50 60ක් විතර ඇති වෙනවනම් අන්න එතකොටලු රාගය තෙන්නේ. ගොඩාක් රාගය ඇති වෙච්ච කට්ටියගේ පෙසරක පොඩ්ඩක් බලන්න රුධිර පින ගොඩාක් වැඩි. ඇස් රතු වෙලා කලබලයි. ද්වේෂය ඇති වෙච්ච කට්ටියට හිමින් යන්න බෑ, කලබලයි. උඩින් පැනලා යන්නේ. ඇයි ඒ කට්ටිය අර ද්වේෂයකින් ඒ මානසිකත්වය ඇති වෙනකොට එයාගේ ප්‍රාණ ධාතුවේ ප්‍රාණ ශක්තිය අණුවල භ්‍රමණ වේගය වැඩි. ඒ හරි කලබලයි. ඒ කලබල කෙනෙකුට පින්වත් උපාසකතුමනි ඉමින් යන්න එයා යන්නේ නැහැ. ඒක ඇහෙන්නෙත් නැහැ යට. ඒ කලබලකාරීත්වයට වඩා එකක් කියන්න ඕනේ. ඊට වඩා පීඩනයකින් වචන කිව්වම තමයි යට තේරෙන්නේ. ඇයි? ඒ එතකොට තමයි ඒක අහුවෙන්නේ. නැත්තම් අහුවෙන්නේ නැහැ. යම්කිසි මේ ලනුවකට මොනවර එකක් මේ පටලලා යවනවා උඩ ඉඳලා පල්ලයට. යනවා සාමාන්‍යයෙන් 5 කිලෝමීටර 2ක විතර වේගෙන් යනවා. හැබැයි අපිට පේනවා යන එක. අපි 5 කිලෝමීටර මේ භාගයක වගේ වේගයකින් ගත්තොත් මේ මත ගන්නකොට ගියෙල්ල ඉවරයි. ඊළඟට අල්ලන්න යනකොට ගියෙල්ල ඉවරයි. 5 කිලෝමීටර 2ක වේගෙන් යනවා නම් අපි 5 කිලෝමීටර 2ක වේගෙන් අල්ලන්න ඕනේ. ඒ වේගෙන් ඇල්ලුවොත් ඒක අහුවෙනවා. ඒක තමයි ලෝකේ ධර්මතාවය. එතකොට අපේ සිත නිවෙන්න අර කැළඹිච්ච ස්වභාවය තුළ හටගන්න රාගය හටගන්න, ద్వේෂය හටගන්න, වෛරය හටගන්න, ලෝභය හටගන්න දැන් අපේ සිත නිවිලානේ. එහෙනම් මෙතන මේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාස ප්‍රාස්වාස කරන මේ කමඨාන තුළ කෙලෙස් නිරෝධ වීමක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම කෙලෙස් නිරෝධ වීමක්. ඉතින් මොකද්ද මේ කෙලෙස් නිරෝධ වීමක් නෙමෙයි ඇත්තටම නිරෝධ වෙන එකක් කියලා බැලුවාම මේ කෙලෙස් නිරෝධ වීම අපට අහුවෙන්නේ නැහැ. ගොඩාක් දුරට භාවනා යෝගියා අනාගාමී වුණාට පස්සෙලු යට තනිය වාඩිලාට සතුට දරා ගන්න බෑ. මේ වඩපු කමඨාන තුළ මෙච්චර දෙයක් තිබුණාද කියලා. එනම් මේ සිත නිවුනොත් ඒ නිවිච්ච ප්‍රතිසතයට අනුව කැළඹිච්ච ප්‍රතිසතය තුලින් අටගන්න විශාල කෙලෙස් රාශියක් තියෙනවා. ඒවා නිවිච්ච තැන ඇති වෙන්නේ නැහැ. කැළඹිච්ච තැන විතරයි ඇති වෙන්නේ. එහෙනම් නිවිච්ච කෙනෙකුට තරහා යනවද නැහැ. එහෙනම් නිවුනොත් තරහා වැළකෙනවා. කලබල වුණොත් තමයි එයාට රාගය ඇති වෙන්නේ. කලබල නැහැ. එයා විනිවිද දකිනවා. එහෙනම් එයාට රාගය ඇති වෙන්නේ නැහැ. උම්මත්තක වුණොත් එතකොට තමයි මෝහය ඇති වෙන්නේ. උම්මත්තක නොවුනොත් සීයෙන් හිටියත් එයාට මෝහය ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස වඩන භාවනා යෝගියා ක්‍රමානුකූලව තමන් සිත නිවන්න නිවන්න සිතවිලි ගණන අඩු වෙනකොට අර කෙලෙස් ටික අතුරුදාන් වෙලා යනවා. එහෙනම් කෙලෙස් නැති වෙන්නේ නැහැ. තියෙන කෙලෙස් වලට මොකද්ද වෙන්නේ? ඒ කෙලෙස් අවදි වෙන්න සිත අර කැළඹිච්ච තත්ත්වෙන් තියන්න ඕනේ. එහෙනම් අධික පීඩනයක් තිබුණොත් විතරලු එයට පටිගයක් ඇදෙන්නේ. බලන්න පටිගය දෙනකොට ඒගොල්ලන්ගේ චරිතය ටක්ගාල වෙනස් වෙන ඇති. ද්වේෂය අටගත්ත ගමන් එයාට ඒ ඒ කතාවල සැරදෙන ඇති. ඒ බඩමුට්ටු තියෙනකොට අපිට සද්දය හෙනවා. එච්චර අයියෙන් තියෙනවා. වළඳගෙන ඉන්නකොට එයාට තේරෙන සීනිට නෑ මොකවත් නෑ මේක වළඳන්නත් බෑ. තරහෙන් වළඳන්නේ. අන්තිම ටික විසි කරනවා නිකන් මීටර 100ක් විතර ඈතට යනවා. විසි කරලා කෝප නිකන් තියෙනකොට අපිත් ගැස් වෙනවා. ඒ තරහේ. ඒ කියන්නේ පටිගයක් ඇති වෙන්න නම් එයා කැළඹිච්ච ස්වභාවය තුළ ඉන්න ඕනේ. එහෙනම් අපි සංසාරේ එකතු කරගෙන ආපු ද්වේෂය, ලෝභය, වෛරය, පටිගය, පලිගැනීම මෙන්න මේ දේවල් වලට අවදි වෙන්න බෑ සිත නිවිලා. ඕම් ප්‍රශ්නේ. එහෙනම් අපි සංසාරේ එකතු කරගෙන ආපු ලෝභ දේශ මොහ අවදි වෙන්නේ නෑ. මේ වර්තමාන ජීවිතය තුළ ලෝභ දේශ මොහ ඇති වෙන්නෙත් නෑ. දැන් මේ තාපසය සම්පූර්ණ කෙලෙසල නිදාස්නේ. එහෙනම් තියෙන දේවල් අවදි වෙන්නේ නැහැ කියලා කියන්නේ එයාගෙන් අකුසල වෙන්නේ නැහැ. අමුතුවෙන් එයාතුල නිර්මාණය වෙන්නේ නැහැ කියලා කියන්නේ එයාතුලින් අකුසල කෙරෙන්නේ නැහැ. එහෙනම් අකුසලයක් වෙන්නේ නැහැ, අකුසලයක් කෙරෙන්නේ නැහැ. තාපසයා දැන් දිනුන්නේ. මේක ගොඩාක් වඩාගෙන යනකොට එයාගේ සිතවිලි වල කෙලෙස් අඩු වෙනකොට එයා නිවිනකොට තමයි තේරෙන්නේ මම කෙලෙස් නිරෝධ කළේ නැහැ. තරහා යනවා ඒ කාලේ ඉඳලා මම මෛත්‍රිය වැඩිවේ නැහැ. ඉවසීම පුරුදු කළෙත් නැහැ. මේ තරහා යන්නේ නැහැ නේ මට. කමටන් දුන්නෙත් නැහැ නේ ගුරුවරයා මට. ඒ කාලේ මං එකතු කළා. හැබැයි දැන් එකතු කරන්න බෑ. තියෙන දේවත් එක එකිනට දෙනවා. අනේ ආයස්මතු මේක තියාගන්න. කොට්ටයක් අකම නැගන්න ගන්න. එහෙම දෙන මොකද දන්නේ. ඒ කාලේ හොඳ හොඳ දේවා උගල ලස්සන ඒවා වටිනේවා ගන්නවා. වැඩිපුර ගන්නවා. තියෙන ඒවා අමතරත් එකක් තියාගන්න. දැන් මොකද දන්නේ දෙන්නේ. ඒ අල්ලා ගන්න සිතේ පීඩන තත්ත්වයක් තියෙනවා. ලෝභය ක්‍රියාත්මක වෙන්න සිතේ මානසිකත්වයක් තියෙනවා. ඒ මානසිකත්වය නැහැ. ඒ නිසා ඒක අල්ලා ගන්න. ඒක අතාරිනවා. එහෙනම් සංසාරය ලෝභේ නැසලද? අනාගාමීද? ಜಾති අනාගාමීද? නැහැ. එහෙනම් එයාට උපත්යෙන් ගෙනාපේව සංසාරේ ඒ ලෝභය අවදි වෙන්නේ ඇයි? අවදි වෙන්නේ නැහැ. අවදි වෙන්න ක්‍රමයක් නැහැ. එයාගේ සිත අර ලෝභයේ ඇති වෙන ධාරිතාවෙන් පල්ලයට නිවුනාම අර තීනකට අවදි වෙන්න බෑ. එහෙනම් තියෙන ලෝභය අවදි වෙන්නේ නැහැ. බාහිරව එකක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා එයා මේ සංසාරේ කවදාවත් එකතු කරන්නේ නැහැ. මේ විදියට තමන්ගේ සිත ආනාපාන සතිය තුළින් ක්‍රමානුකූලව නිවෙන්න නිවෙන්න නිවෙන්න තමන්ගේ අර තැම්පතු වශයෙන් තියෙන කෙලස් ඒවට අවදි වෙන්න විදියක් නැහැ. තාපසයාගේ සිත ඒකට ගැළපෙන මානසිකත්වය තුල නැහැ. සමහර වෙලාවට අපිත් යනවා මේ උපාධ්‍යාය වහන්සේ නම් ටිකක් කලබලයි වාගේ බෑ. දැන් අනුරාධපුරේ යන්න කියලා කතා කරුවොත් සමහරට බැනලා දැන් එලවන්නත් ලෑස්ති මාව. දැන් මෙලවනවා. එහෙනම් දැන් කතා කළ බෑ. ඉමින්තරේ එතන මොකද්ද හොයනවා වාගේ මී පොලෝ බලගෙන යනවා. උපාධ්‍යාය වහන්සේ බලන මෙච්චර දුරල මෙතන හොයන්නේ මොකද? මොකවත් වැටුන්නේ නැන්නේ. වැටුණා නම් අතන වැටෙන්න එපා. එහෙනම් මෙතනද ගෙනල්ලා වැට්ටුවේ මොකද්ද? උපද්දයට ලොකු ප්‍රශ්නයක්. ඉමින්තරේ වංගුව ගන්නවා. ඇයි? දැන් ටිකක් ඉතන තත්ත්වය හොඳ මදි. බලන්න එයාගේ තත්ත්වය හොඳ මදි කියලා දැනගත්තාම ඒ උපාසකයාට අපි කියන්නේ. උපාධ්‍යාය වහන්සේට ගුරුවරයාගේ මානසිකත්වය ටිකක් කලබලයි. එතන ටිකක් වැඩ රාජකාරී ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ටග්ගලයක වළක්වනවා. මේකළු සිතේ තත්ත්වය. සිතේ තියෙන රාගය ඇති වෙන්න හදනවා. ඒකට අදාළ මානසිකත්වය නැහැ. ඉමින්තරේ අර වංගුව ගන්න. ඇයි? ඒකට ගැළපෙන මානසිකත්වය නැහැ. වාඩි වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා. එමයි එමයි මේක හරියටමරි. මේක තමයි මේක නිවැරදි මාර්ගය. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකල ඕම සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්නවා. රාගය නැද්ද? රාහත් වෙලා නැහැ නේ. රාගයේදී ඇයි අවදි වෙන්නේ නැත්තේ? රාගයේ තියෙන අවදිලා බලන හිමින්සර සිත ඕ දැන් නම් බෑ. මේක හොඳට නිවිලා දැන් එයා මේ ලෝකෝත්තර එකක ඉන්නේ. දැන් මේක අටගත්තට වැඩක් නැහැ. ක්‍රියාත්මක වෙන්න බෑ. රාගයේම මට පැවිතිලා යනවා. පාර යනකොට කවුරු හරි කෙනෙක් වැදුන ගමන් ඒ මනුස්සයා ඇද්ද දුන්නක කනට එකක්. තරහා ගියා. ඇයි? අර රත් වෙලා ඉන්නකොට වැදිච්චකම රත් වෙලා නින්නේ. අර සිත හොඳට සූදානම් වෙලා පටිගෙට. පොඩ්ඩක් ඇති. නිකන් මොන දිහා බලුවම මොකද බලන්නේ කියලා නයි තරහා. බනාගෙන භාවනා කරනකට කෙනෙක් වැදුනා. මොනවා කරන්නද? සංසාරේ භාවනා කරන අයගේ ගැප් වෙන්න ඇති. තරහා යන්නේ. ඇයි පාර යනකොට අර මනුස්සයාට ගැව්වේ? භාවනා කරනකොටයි තරහා යන්නේ නැති. යන්න බෑ. ඇයි තරාව ගන්න මානසිකත්වයේ සූදානම් නැහැ. ඒ නිසායි තරාව අට ගන්න. ආනාපාන සතිය තුළ භාවනා යෝගියට ඕක තමයි වෙන්නේ. භාවනා යෝගියා මේ කවදාවත් ඉවසීම වඩන්නේ නැහැ. කලබල වෙන මානසිකත්වයේ නැති නිසා යා කලබල වෙන්නේ නැහැ. ඉවසීම යා තුළ නිර්මාණය වෙනවා. එයා ඉවසීම රජ කරනවා. හැබැයි කවදාවත් කන්තිය වඩලා නැහැ. හැබැයි කන්තිය වැඩිලා. භාවනා යෝගියා වාඩියලා බලාගෙන කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. තරහා යන්නේ නැහැ. අනවශ්‍ය විදිහට වචන කියන්නෙත් නැහැ. භාවනා යෝගියා මෛත්‍රිය වඩලද? ඇලින් ගැටින් නැතික නෑ. ඇලෙන්න ගැටෙන්න අවශ්‍ය මානසිකත්වය යට නෑ. තරහා යන්න මානසිකත්වය නෑ. කරුණු කියන්න මානසිකත්වය නෑ. ඒ නිසායි වට ගන්න. එනම් මොකවත් වඩන්නේ නැතුව ආනාපාන සතිය විතරක් වඩනවා නම් ආස්වාසය ප්‍රාස්වාසය දිහා විතරක් බලනවා නම් එයාගේ නිවීමට ගැළපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කරගෙන ඒක ගලපගෙන කොමරි මේ කමඨාන වඩනවා නම් ඒ වැඩෙන කමඨාන තුල එයා දන්නේම නැතුව රාහත් බෝධියට හම්බ වෙනවා. එයා නිරෝධ සමාපත්තියට පත් වෙන. ඇයි? අර තියෙන කෙලෙස් අවදි වෙන්න, අලුතෙන් කෙලෙස් නිර්මාණය වෙන්න. එහෙනම් එයාට හේතු සැකසෙන්නේ නැවත ඉපදෙන්න. දන්නේම නැතුව ක්‍රමානුකූලව යා නිරෝධය හරහා ගමන් කරනවා. මේක එක කාරණාව. මේ වගේ කාරණා 12ක් තියෙනවා. ඒවා එකක්වත් අර සූත්‍රවල සඳහන් කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මේක වැඩුවොත් මෙන්න මේ කාරණා වෙයි කියලා සමර්ථංගල කියන්න ඇති, දේශනා කරන්න ඇති, අපට හම්බෙලා නැහැ. හැබැයි මේක ප්‍රඥාවෙන් ගවේෂණය කළ යනකොට මේ ආනාපාන සතිය තරම් ශ්‍රේෂ්ඨ කමඨාණක් නැහැ. ඒකතර නිර්වාණයට අපි නොදැනුවත්ව අපි එක්කන් යන කමඨාණක් නෑ. මේක අපි නොදැනුවත්ව යන්නේ. උස්මදියා බලාගෙන ඉන්නේ. ලෝභය නැති වෙනවා. උස්මදියා බලාගෙන ඉන්නේ. රාගය අතුරුදන් වෙනවා. උස්මදියා බලාගෙන ඉන්නේ. ද්වේෂය පටිගිය මොකවත් නෑ. නිකන් අර නිකන් වාඩි වෙලා ඉන්නවා ගහක් ගලක් වාගේ. තරහා යන්නේ නෑ. සිත නිවෙන්න නිවෙන්න ඒ නිවෙන ප්‍රතිසතයට අනුව ඇතුළේ තියෙන දේවල් අවදි වෙන්න නැතුව යනවා. ඒවා ක්‍රියා විරහිත වෙනවා. නිවෙන්න නිවෙන්න බාහිරව නිර්මාණය වෙන්න තියෙන අවස්ථා වාර ගන්න අඩු වෙලා යනවා. සියලු කෙලෙස් නිරෝධ කරන්න පුළුවන් ඒ දක්ෂකමට, ඒ தත්ත්වයට, ඒ සිතපත් වෙනවා. පොඩ්ඩක් ඒක අපාස නම් ඒක ගලප ගන්න. ඒ විශ්වයට විසිරෙන්න බැරි නම්, විශ්වයම තමන් තුළට කැටි ගැහෙන්න බැරි නම්, ඒක ටිකක් සංකීර්ණ තමන්ට ගැළපෙන විදිහට මේක වෙනස් කරගන්න කමක් නැහැ. ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්නකොට නිවෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. උස්ම රැල්ල ගමන් කරන ඒ ගමන දිහා බලාගෙන ඉන්න. හරි ආසයි ඒක බලාගෙන ඉන්න. උස්ම යනවා එන. මොකුත් කරන්නේ ඒක පාඩු වෙනවා. එහෙම යාගේ පාඩු යන්නේ එක දිහා බලන. දැන් ටිකක් වැඩි වෙනවා. මොකද දැන් ඇඟට අවුව වැටෙනවනේ. ඒ අවුව වැටෙනකොට රත් වෙනවා. එතකොට ටිකක් යා වැඩි කරනයි. අවුව වැටෙනකොට ඇඟේ ප්‍රාණ ශක්තිය අඩු වෙනවා. පිච්චෙනවා. අපි ආලා තිනවා ගිනි තිබ්බොත් එතන ඔක්සිජන් පිච්චෙනවා කියලා. එහෙනම් මේ කයටත් රස්නේ වැඩි වෙනකොට ඔක්සිජන් අඩු වෙනවා. ඔක්සිජන් අඩු වෙනකොට ඒ ඔක්සිජන් අඩු වෙනකොට ප්‍රාණ ශක්තිය අධික වඩන්න ඕනේ, වැඩි කරන්න. එහෙනම් උෂ්ම ටිකක් වේගවත් වෙනවා. උෂ්ම වේගවත් වෙනකොට ඇඟේ තියෙන ප්‍රාණ ශක්තිය, ඒක තරංගයක්නේ, ඒ අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. පොඩ්ඩක් එයා මෙයා වුණත් ටග්ගල ගැටෙනවා. ටග්ගල තරහා යනවා. ඒකයි අඟ රත් වෙලා තියෙද්දි ඒ අවුවට හොඳට රත් වෙලා ඉන්නකොට ටග්ගල ගැටෙන්නේ ඒ නිසා. එහෙනම් මේ මොක්කම ඒ භාවනා යෝගියාට ඒ භාවනා වඩාගෙන යනකොට තේරෙනවා. ආනාපාන සතිය තුලේ එයා සම්පූර්ණ කය ප්‍රත්‍යක්ෂ කරලා, මේ විශ්වය ප්‍රත්‍යක්ෂ කරලා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කරලා පිරිනිවන් පාන්නම සුදුසුකම් ලබනවා. ක්‍රමානුකූලව වඩන්න. මොන හරි ප්‍රශ්න තිබුණා තාම.